सुरांगनी सुरांगनी टमालुगे नावा सुरांगनी सुरांगनी सुरांगनी टमालुगे नावा सुरांगनी सुरांगनी सुरांगनी टमालुगे नावा मालू मालू मालू तेंगे नापु मालू सुरांगनी टमालुगे नावा ජනත මේ පාරේ හඬන්නේ යටින් පිටින් බලා සිටිනවා ඔයා හඬනවා ඔයාගේ ඇස් නතු වෙනවා බලා සිටින මටත් හැඬෙනවා ලැජ්ජනත මේ පාරේ හඬන්නේ යටින් පිටින් බලා සිටිනවා ඔයා හඬනවා ඔයාගේ ඇස් නතු වෙනවා බලා සිටින මටත් හැඬෙනවා Surangani, Surangani, Surangani tamaluge nava. Malu, malu, malu, denge napu malu, Surangani tamaluge nava. මොකද මන්දා මේ මාළු නොගන්නේ හේන්දියෙන් වගේ ඉන්නවා එපා කියනවා ගෙනාපු හින්දා බනිනවා මගේ ඇඟේ මාළු නටනවා මොකද මන්දා මේ මාළු නොගන්නේ හේන්දියෙන් වගේ ඉන්නවා එපා කියනවා ගෙනාපු හින්දා බනිනවා මගේ ඇඟේ මාළු නටනවා සුරාංගනි Surangani, Surangani tamaluge nava. Surangani, Surangani, Surangani tamaluge nava. Surangani, Surangani, Surangani tamaluge nava. Malu, malu, malu, denge napu malu. Surangani tamaluge nava. Surangani, Surangani. සුරංගනීට මාළුගේ නාවා මාළු මාළු මාළු දැන්ගෙන ආපු මාළු සුරංගනීට මාළුගේ නාවා